නැවතත් මේ නඩුවට අභියාචනා කරන්න පුළුවන් වෙන්නේ ඉහළ උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ නීතිපතිතුමාට. ඒ නිසා අපි නීතිපතිතුමාගෙන් කාන්තා සංවිධානයක් විදිහට ඉල්ලීම කරා මේ නඩුව නැවතත් ඉහළ උසාවියට අභියාචනා කිරීම සඳහා යොමු කරන්න කියලා, නැවතත් මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්න කියලා. මොකද ඇත්තටම මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න ඕන, ඔවුන්ට දඩුවම් දිය යුතුයි. එහෙම නැත්නම් පහුගිය කාලේ කහවත්තේ සිද්ධ වුණේ අපරාධ රැල්ල නැවතත් රට තුළ විවිධාකාරයෙන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා නීතිපතිතුමා ගන්න ක්‍රියාමාර්ග. ඒ වගේම අපි ආරාධනා කරනවා රටේ ඉන්න සියලුම කාන්තාවන්ට මේ නඩු තීන්දුව පිළිබඳව, නඩුව ගැන, ඒ වගේම මේ අපරාධ පිළිබඳව අවදියෙන් ඉන්න ඔබගේ සහයෝගයේ අවශ්‍ය ඒ යුක්තිය ඉටු කර ගැනීම සඳහා ලබා දෙන්න කියලා.